بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් اقترب للناس حسابهم وهم في غفلة معرضون ما يأتيهم من ذكر من ربهم محدث إلا استمعوه وهم يلعبون لاهية قلوبهم وأسروا النجوى الذين ظلموا هل هذا إلا بشر مثلكم أفتأتون السحر وأنتم تبصرون قال ربي يعلم القول في السماء والأرض وهو السميع العليم ජනයාට ඔවුන්ගේ විපාක ගණන් ගැනීමේ කාලය ලං වී ඇත. එහෙත් ඔවුහු නොතැකීමෙන් අනුශාසනාව නොසලකා හරිති. සිය පරමාධිපතිගෙන් ඔවුන්ට නව උපදේශයක් පැමිණෙන සෑම විටකම ඔවුහු ජීවිතයේ කෙළිදෙලෙන් මිස ඊට ඇහුම්කන් නොදෙති. ඔවුන්ගේ සිත් වෙනත් කටයුතුවල යොදවා ඇත. තවද මොහු නුඹලා වැනි මිනිසෙකු නොවේද? නුඹලා දැක දැකම ශූනියමට ගොදුරවන්නේ දැයි අපරාධ කරවෝ රහස් මන්ත්‍රණ කරති. මාගේ පරමාධිපති අහස්හිද මහ පොළොවේහිද සියලු කතා දන්නේය. ඔහු සර්ව ශ්‍රාවකයයි සර්වඥයයි. ඔහු රසූල්වරයා කීවේය. بل قالوا أضغاث أحلام بل افتراه بل هو شاعر فليأتنا بآية كما أرسل الأولون ما آمنت قبلهم من قرية أهلكناها අපහුම් යුක්මිනුන් නොඑසේ මෙය බුරු සීන තුගයකි. නැත ඔහු ඒවා ගෙතුවේය. නැත ඔහු කවියකි. පැරැන්නන්ට එවන ලද දෑවැනි සංඥාවක් ඔහු අපට ගෙනෙත්වායි ඔහු කීහ. ඔවුනට පෙර අප විනාශ කළ කිසිම ජනාවාසයක් විශ්වාස කිරීමට සංඥා තිබු නමුත් විශ්වාස නොකළහ. එසේනම් දැන් ඔවුහු විශ්වාස කරන්නේ හොද? වමා අර්සල්නා ක්වබ්ලක ඉල්ලා රිජාලන් නූහී ඉලයිහිම් ෆස්අලූ අහ්ලල් ධික්රි ඉන් කුන්තුම් ලා තඅලමූන් وَمَا جَعَلْنَاهُمْ جَسَدًا لَّا يَأْكُلُونَ الطَّعَامَ وَمَا كَانُوا خَالِدِينَ ثُمَّ صَدَّقْنَاهُمُ الْوَعْدَ فَأَنْجَيْنَاهُمْ وَمَن نَّشَاءُ وَأَهْلَكْنَا الْمُسْرِفِينَ لَقَدْ أَنزَلْنَا إِلَيْكُمْ كِتَابًا فِيهِ ذِكْرُكُمْ أَفَلَا تَعْقِلُونَ අප ඔවුනට වහී පහල කළ මිනිසුන් මිස නුඹට පෙර රසූල්වරුන් ලෙස නොඑව්වෙමු. නුඹලා නොදන්නෙහිනම් දැනුම ඇති අයගෙන් අසව්. අපි ඔවුනට ආහාර නොගෙන ජීවත් විය හැකි සිරුරු නොදුන්නෙම්. තවද ඔවුහු අමරණීය නොවූහ. පසුව අපි ඔවුනට පොරොන්දුව ඉටු කළෙමු. අවසානයේදී ඔවුන්ද අපට අභිමත අයද ගලවා ගතිමු. සීමාව ඉක්ම වූවන් විනාශ කර දෙමුයෙමු. ජනයිනි, එයි නුඹලා ගැන සඳහන් කරන ධර්ම ග්‍රන්ථයක් අපි නුඹලා වෙත පහළ කළෙමු. නුඹලා වටහා නොගන්නේද? وَكَمْ قَصَمْنَا مِنْ قَرْيَةٍ كَانَتْ ظَالِمَةً وَأَنْشَأْنَا بَعْدَهَا قَوْمًا آخَرِينَ فَلَمَّا أَحَسُّوا بَأْسَنَا إِذَا هُمْ مِنْهَا يَرْكُضُونَ لا تركضوا وارجعوا إلى ما أسرفتم فيه ومساكنكم لعلكم تسألون قالوا يا ويلنا إنا كنا ظالمين අපරාධකල මිනිසුන් විසූ කොපමණ ජනාවාස අප විනාශ කොට ඉන්පසු ඔවුන් වෙනුවට වෙනත් ජනතාවන් අපි ඇති කලෙමුද අපේ මහත් පීඩාව ගැන ඔවුන්ට හැඟී ගිය විට ඔවුහු එතැනින් පලා යන්නට තැත් කළහ පලා නොයනු නුඹලාට එහි සුඛෝපභෝගී ජීවිතයක් ලබා දුන් දෑ වෙතද නුඹලාගේ නිවාස වෙතද ආපසු එනු නුඹලා ප්‍රශ්න කරනු ලබන පිණිස අහෝ අපගේ විනාශය සැබවින්ම අපි අපරාධකරුවෝ වීමුයයි ඔවුහු කීහ فَمَا زَالَتْ تِلْكَ دَعْوَاهُمْ حَتَّى جَعَلْنَاهُمْ حَصِيدًا خَامِدِينَ وَمَا خَلَقْنَا السَّمَاءَ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ لو أردنا أن نتخذ لهوا لاتخذناه من لدنا إن كنا فاعلين بل نقذف بالحق على الباطل فيدمغه فإذا هو زاهق ولكم الويل مما تصفون وله من في السماوات والأرض ومن عنده لا يستكبرون عن عبادته ولا يستحسرون يسبحون الليل والنهار لا يفترون أم اتخذوا آلهة من الأرض هم ينشرون لو كان فيهما آلهة إلا الله لفسدتا فسبحان الله رب العرش عما يصفون දෑගත් ගොයමක නිවී යන ගින්නෙහි අළුබවට අප ඔවුන්ගේ ජීවිත පත් කරනතුරු ඔවුන්ගේ වැළපීම නතර නොවිය. අහස්ද මහ පොළවද හේ දෙක අතර පවතින දෑද විනෝදය සඳහා අපි නිර්මාණය නොකළෙමු. විනෝදයක් ලෙස කිසිවක් කිරීමට අප සිටුවේ නම් අපගේ සන්නිධානයෙන්ම එය කළ හැකිව තිබුණි. නමුත් අපි සත්‍යය අසත්‍යය මත හෙළන්නෙමු. එවිට එය සත්‍ය අසත්‍යය සුණු විසුණු කරන්නේය. එවිට එය අසත්‍යය අතුරුදන් වී යන්නේය. නුඹලා ගොතා පාන දෙයින් නුඹලාට විනාශයයි. අහසෙහි සහ මහ පොළොවේහි තිබෙන සියල්ල ඔහුටමය. ඔහුගේ සන්නිධානයේහි සිටින අය එනම් මලක්පුරු ඔහුට අවනත වීමට උඩඟු නොවෙති. තවද ඔවුහු විඩාවටපත් නොවෙති. ඔවුහු දිවා රාත්‍රියේ ගුණ ගයති. අත් නොහිටුවති. මලවුන් නැගිටුවේ හැකි දෙවියන් ඔවුහු මහ පොළොවෙන් ගත්තහුද. ඒ දෙතැන එනම් අහසෙහි සහ මහ පොළොවේහි අල්ලාහ හැර වෙනත් දෙවිවරුන් සිටියානම් ඒ දෙතැන අවුල් වන්නේමය. අර්ෂ් එනම් පරමාසනයෙහි අධිපති අල්ලාහ ඔවුන් ආරෝපණය කරන දෙයින් සුවිශුද්ධය. ලා යුස්අලු අම්මා යෆ්අලු වහුම් යුස්අලූන් අමිත්තඛදූ මින් දූනිහි آلِهَةً قُلْ هَاتُوا بُرْهَانَكُمْ هَذَا ذِكْرُ مَنْ مَعِيَ وَذِكْرُ مَنْ قَبْلِي بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ الْحَقَّ فَهُمْ مُعْرِضُونَ وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ مِنْ رَسُولٍ إِلَّا نُوحِي إِلَيْهِ أَنَّهُ لَا إِلَهَ إِلَّا අන පාගුදුන් ඔහු කරන දෑගෙන ප්‍රශ්න කරනු ලබන්නේය. ඒත් ඔහු ප්‍රශ්න කරනු ලබන්නෝය. ඔහු හැර වෙනත්දේ දෙවියන්සේ ගත්තෙහිද ඒ සඳහා නුබලාගේ සාධක ගෙන එනු. මෙය මා සමග වූවන්ගේ උපදේශයද මට පෙර වූවන්ගේ උපදේශයද වේයයි නබි මුහම්මද් කියනු. එහෙත් ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සත්‍යය නොදනිති. එහෙයින් ඔවුහු වලකින් නොය. නුඹට පෙර කිසිම රසුල්වරයෙකු නොඑව්වෙමු. මා හැර වෙනත් දෙවියෙකු නැත. එහෙයින් මා නමදිනුයි ඔහුට වහී පහළ කොට මිස. وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُمْ بِأَمْرِهِ يَعْمَلُونَ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ اغْتَضَى وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ وَمَنْ يَقُلْ مِنْهُمْ إِنِّي إِلَهٌ مِنْ دُونِهِ فَذَلِكَ نَجْزِيهِ جَهَنَّمَ كَذَلِكَ نَجْزِي الظَّالِمِينَ අර්රහ්මාන් එනම් අපරමිත දයාන්විතයා වූ අල්ලා තරු පරපුරක් ගත්තේ යැයි ඔවුහු එනම් දේව ප්‍රතික්ෂේප කරන්නෝ කියති. ඔවුහු පවසන මුසාවාදයෙන් ඔහු එනම් අල්ලා සුවිශුද්ධය. නොයසේය ඔවුහු එනම් මලක්වරු ගරු කරනු ලැබූ ගැත්තෝය. ඔවුහු වචනයෙන් හෝ ඔහු අභිබවා නොයති. තවද ඔවුහු ඔහුගේ අන ක්‍රියාත්මක කරති. ඔවුන් ඉදිරිපස ඇති දෑද ඔවුන්ගේ පසුපස ඇති දෑද ඔහු දනී. ඔහු සතුටු වූ කෙනෙකුට මිස ඔවුහු එනම් මලක්වරු මැදිහත් නොවෙති. තවද ඔවුහු ඔහු ගැන බියෙන් ගැහිති. ඔහු හැර මම දෙවියෙක් මී යන්නෙන් ඔවුන්ගෙන් යම් කෙනෙක් කියන්නේද ඔහුට අපි නිරය පල විපාක දෙන්නෙමු. එලෙසය අප අපරාධකරුවන්ට පළ විපාක දෙන්නේ. අවලම් යරල්ලදීන කෆරු අන්නස්සමාවාති වල් අර්ද කානතා රත්ඛන් ෆෆතඛනාහුමා වජඅල්නා මිනල් මායි කුල්ල ෂයිඉන් හයි අෆලා යුඅ්මිනූන් وجعلنا في الأرض رواسي أن تميد بهم وجعلنا فيها فجاجا سبلا لعلهم يهتدون وجعلنا السماء سقفا محفوظا وهم عن آياتها معرضون سببين අහස් සහ මහ පොළව යන දෙකම මුලදී එකම ස්කන්ධයක් විය. පසුව අපි ඒ දෙක වෙන් කළෙමු. තවද අපි සෑම සජීවි දෙයක්ම ජලයෙන් ඇති කළෙමු බවත් අපගේ පණිවිඩය ප්‍රතික්ෂේප කරන්නෝ නොදනිද්ද මේ අපගේ නිර්මාණය බවත් ඔවුන් පිළි නොගන්නේද? එය ඔවුන් සමග එක පැත්තකට ඇල නොවනසේ මහ පොළව මත අපි කඳු පිහිටුවෙමු. තවද ඔවුන් මග දැනගෙනු පිණිස එහි පුළුල් මාර්ගද ඇති කලෙමි. එසේම අපි අහස සුරක්ෂිත වහලක් බවට පත් කලෙමු. එසේ තිබියදී ඒවායේ සංඥා ගැන ඔවුහු තැකීමක් නොදක්වති. وَهُوَ الَّذِي خَلَقَ اللَّيْلَ وَالنَّهَارَ وَالشَّمْسَ وَالْقَمَرَ كُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ وَمَا جَعَلْنَا لِبَشَرٍ مِنْ قَبْلِكَ الْخُلْدَ أَفَإِن مِتَّ فَهُمُ الْخَالِدُونَ كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ وَإِذَا رَآكَ الَّذِينَ كَفَرُوا إِنْ يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَذَا الَّذِي يَذْكُرُ آلِهَتَكُمْ وَهُمْ بِذِكْرِ الرَّحْمَنِ هُمْ كَافِرُونَ خُلِقَ الْإِنسَانُ مِنْ عَجَلٍ سَأُرِيكُمْ آيَاتِي فَلَا تَسْتَعْجِلُونَ ඔහුය රාත්‍රියත් දහවලත් ඉරත් සඳත් නිර්මාණය කළේ. ඒ සියල්ලම එකිනෙකට අයත් අක්ෂයෙහි පාවෙති. එසේම නබි මුහම්මද්, නුඹට පෙර කිසිම මිනිසෙකුට අපි අමරණීයත්වය නොදුන්නෙමු. නුඹ මිය ගියානම් ඔවුන් අමරණීය වන්නේද? සියලු ප්‍රාණීහු මරණයේ රස විඳිනෝය. පිරික්සීමක් ලෙස නරකින් හෝ හොඳින් හෝ අපි නුඹලා සෝදිසි කරන්නෙමු. තවද නුඹලා ආපසු පමුණුණු ලබන්නේ අප වෙතමය. ප්‍රතික්ෂේප කරන්නන් නුඹ දුටු විට ඔවුහු නුඹ සමච්චලයට මිස නොගනිති. නුඹලාගේ දෙවිවරුන් හෙලා දකිමින් සඳහන් කරන්නේ මොහුදැයි ඔවුහු අසති. ඔවුහු අර්රහ්මාන් වන අපරිමිත දයාන්විත වූ අල්ලා සිහිපත් කිරීමද ප්‍රතික්ෂේප කරති. මිනිසා ඉක්මන් ගති ඇතිව නොඉවසිලිවන්තව නිර්මාණය කරන ලදී. නුඹලාට මාගේ සංඥාව මතු දක්වන්නෙමි. එනිසා නුඹලා මගෙන් ඉක්මන් කිරීම නොඉල්ලනු. وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ لَوْ يَعْلَمُ الَّذِينَ كَفَرُوا حِينَ لَا يَكُفُّونَ عَنْ وُجُوهِهِمُ النَّارَ وَلَا عَنْ ظُهُورِهِمْ وَلَا هُمْ يُنصَرُونَ بَلْ تَأْتِيهِمْ بَغْتَةً فَتَبْهَتُهُمْ فَلَا يَسْتَطِيعُونَ رَدَّهَا وَلَا هُمْ يُنظَرُونَ وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِّن قَبْلِكَ فَحَاقَ بِالَّذِينَ سَخِرُوا مِنْهُمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ මෙම පොරොන්දුව ඉටු කෙරෙන්නේ කවදාද? නොබලා සත්‍යවාදී හුනම් යයි ඔවුහු කියති. ඔවුන්ගේ මුහුණද පිටුපසද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගත නොහැකි. එසේම ඔවුන්ට කිසිම තැනකින් පිහිටක් ලැබිය නොහැකි කාලය ගැන ප්‍රතික්ෂේප කරන්නන් දැන සිටියානම් නොඑසේය. එය එනම් විපත හදිසියේම ඔවුන්ට සිදුවේ. එවිට එය ඉතා අනපේක්ෂිත පරිදි ඔවුන් අභිභවායයි. එවිට එය පළවා හැරීමට ඔවුනට නොහැකිය. තවද ඔවුනට අවකාශයක් දෙනු නොලැබේ. නබි මුහම්මද්, එලෙසම නුඹට පෙර සිටි රසූල්වරුද සමච්චල් කරනු ලැබූහ. නමුත් එසේ සමච්චල් කළ ඔවුන් අතුරින් ඔවුන් සමච්චල් කරමින් සිටි දැය එනම් දඩුවම සමච්චල් කළ අයම වටලා ගත්තේය. قُلْ مَنْ يَكْلَؤُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ مِنَ الرَّحْمَنِ بَلْ هُمْ عَنْ ذِكْرِ رَبِّهِمْ مُعْرِضُونَ أَمْ لَهُمْ آلِهَةٌ تَمْنَعُهُمْ مِنْ دُونِنَا لا يستطيعون نصر أنفسهم ولا هم منا يصحبون بل متعنا هؤلاء وآباءهم حتى طال عليهم العمر أفلا يرون أنا نأتي الأرض ننقصها من أطرافها أفهم الغالبون رأيه هو دهوله هو الرحمن إنام أبرميت ديانويت أو الله جن نبلا آرق شاكرانا කවුරු දැයි නබි මුහම්මද් විමසව්. නමුත් ඔවුහු තම පරමාධිපතිගේ අනුශාසනාව ගැන සැලකිල්ලක් නොදක්වති. ඔවුන් ආරක්ෂා කරන අපහැර වෙනත් දෙවිවරු ඔවුනට සිටිද්ද තමන්ම ආරක්ෂා කර ගැනීමට ඔවුනට එනම් එම දෙවිවරුන්ට නොහැක්කේය. තවද අපගේ දඩුවමින් ඔවුහු මුදවනුද නොලබන්නෝය. නොඑසේය මොවුන්ටත් මොවුන්ගේ මුතුන් මිත්තන්ටත් ජීවත් වීමට අවශ්‍ය දෑ ඔවුන්ගේ කාල සීමාව බොහෝ දීර්ඝ වනතුරුම අපි සපයා දුනිමු. නමුත් සැබවින්ම අප පොළව එහි සෑම කොනකින්ම හකුළුවමින් එන බව ඔවුහු නොදුටුවෙහිද? මෙසේ තිබියදී අප අභිමවා යන්නෝ ඔවුහුද? قُلْ إِنَّمَا أُنذِرُكُمْ بِالْوَحْيِ وَلَا يَسْمَعُ الصُّمُّ الدُّعَاءَ إِذَا مَا يُنذَرُونَ وَلَئِنْ مَسَّتْهُمْ نَفْحَةٌ مِنْ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَا وَيْلَنَا إِنَّا كُنَّا ظَالِمِينَ وَنَضَعُ الْمَوَازِينَ الْقِسْطَ لِيَوْمِ الْقِيَامَةِ فَلَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَإِنْ كَانَ مِثْقَالَ حَبَّةٍ مِنْ خَرْدَلٍ أَتَيْنَا بِهَا وَكَفَى بِنَا حَاسِبِينَ مَمَ نُبَلَاتَ أَوْوَادَ كَرْنِي وَهِي إِنَمْ دَيْوَ پَنِوِدَ مَغِنْيَي නබි මුහම්මද් පවසව. එහෙත් බිහිරෝ ඔවුනට අවවාද කරනු ලබන කලෙහි කැඳවීම ශ්‍රවණය නොකරති. කෙසේ වුවද නුඹගේ පරමාධිපතිගේ දඩුවමින් ස්වල්පයක් ඔවුනට පැමිණියහොත් අපේ විනාශයයි. සැබවින්ම අපි අපරාධකරුවන් යයි ඔවුහු කියන්නෝමය. කියාමත් එනම් මලවුන් කෙරෙන් යළි නැගිටුවනු ලබන දිනේ අපි සාධාරණ තුලාවන් තබමු. එනිසා කිසිම කෙනෙකුට සුළුවෙන් හෝ වරදක් සිදු කර නොලැබේ. එය අබ ඇටයක සමාන බරක් වුවද අපි එය ගෙනහැර පාන්නෙමු. තවද ගණන් ගැනීමට අප ප්‍රමාණවත්ය. وَلَقَدْ آتَيْنَا مُوسَى وَهَارُونَ الْفُرْقَانَ وَضِيَاءً وَذِكْرًا لِلْمُتَّقِينَ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ وَهُمْ مِنَ السَّاعَةِ مُشْفِقُونَ وَهَذَا ذِكْرٌ مُبَارَكٌ أَنْزَلْنَاهُ أَفَأَنْتُمْ لَهُ مُنْكِرُونَ මීට පෙර අපි මූසාටත් හාරූන්ටත් මිනුම් දණ්ඩද ආලෝකයේද පිරිනැමුවෙමු. මෙය බියබැතියන්ට අනුශාසනයකි. ඔවුහු කවරෙකුනම් ඔවුන් තමන්ගේ පරමාධිපති ඇසින් දැක නැතත් අදෘශ්‍යමානී ඔහුට බියබැතිමත් වන අය වෙති. තවද ඔවුහු අස්සාඅත් එනම් විනිශ්චය මොහොත ගැන බියෙන් පසුවන්නෝද වෙති. තවද මෙය එනම් අල් කුර්ආනයේ අප පහල කළා වූ ආශිර්වාදාත්මක උපදේශයකි. නුඹලා එය ප්‍රතික්ෂේප කරන්නේද? وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِنْ قَبْلُ وَكُنَّا بِهِ عَالِمِينَ إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنْتُمْ لَهَا عَاكِفُونَ قَالُوا وَجَدْنَا آبَاءَنَا لَهَا عَابِدِينَ قَالَ لَقَدْ كُنْتُمْ أَنْتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُبِينٍ قَالُوا أَجِئْتَنَا بِالْحَقِّ أَمْ أَنْتَ مِنَ اللَّاعِبِينَ قال بل ربكم رب السماوات والأرض الذي فطرهن وأنا على ذلكم من الشاهدين وتالله لأكيدن أصنامكم بعد أن تولوا مدبرين نيت وشين මීට පෙර අපි ඉබ්‍රාහීම්ට ඔහුගේ ඍජුභාවය දුනිමු. තවද අපි ඔහු ගැන දැන සිටියෙමු. නුඹලා ඇලුම් කරන මෙම පිළිරූ මොනවාදැයි ඉබ්‍රාහීම් ඔහුගේ පියාටද ඔහුගේ ජනයාටද කී අවස්ථාව සිහියට නගනු. අපගේ මුතුන් මිත්තන් ඒවා නම දිනු අපි දුටුවෙමු යැයි ඔහු පිළිතුරු දුන්හ. නුඹලාද නුඹලාගේ මුතුන් මිත්තෝද ප්‍රකට වරදෙහි සිටියෝ යැයි ඔහු කිය. ඔබ අපට සත්‍ය ගෙන ආවෙහිද? නැතිනම් විහිළු කරන්නන්ගෙන් කෙනෙකුදැයි ඔහු ඇසූහ. නොයසේය, නුඹලාගේ පරමාධිපති අහස් සහ මහ පොළව නිර්මාණය කළ ඒවායෙහි පරමාධිපතිය. මමද ඒට සාක්ෂි දරන්නන්ගෙන් කෙනෙක් වෙමි. තවද අල්ලාහ්ගේ නාමයෙන් දිවුරමි. නුඹලා පිටුපා ගිය පසු නුඹලාගේ පිළිරුවලට උපක්‍රමයක් යොදන්නෙමි ඔහු කීය. فجعلهم جذاذا الا كبيرا لهم لعلهم اليه يرجعون قالوا من فعل هذا بآلهتنا انه لمن الظالمين قالوا سمعنا فتى يذكرهم يقال له إبراهيم قالوا فأتوا به على أعين الناس لعلهم يشهدون ميانوا اون اوهوتت آپسو انو پنس ايوائن لوكو اكهر انكو سيال ඔහු කැබලි කලේය. අපේ දෙවිවරුන්ට මේ කලේ කවුරුද? සැබවින්ම ඔහු අපරාධකරුවන්ගෙන් කෙනෙක් යයි ඔහු කීහ. ඔහුට ඉබ්‍රාහීම් කියන ලද තරුණයෙකු ඒ ගැන දොස් කියනු අපට ඇසුණියයි ඔහු කීහ. එසේනම් ඔහුට දරුණු ලෙස දඩුවම් දෙන ආකාරය ඔවුනට දැක බලාගත හැකිවන පරිදි ඔහු හසු කරගෙන මිනිසුන්ගේ ඇස් ඉදිරිපිටට ගෙන එනුයි ඔහු කීහ. قالوا أأنت فعلت هذا بآلهتنا يا إبراهيم قال بل فعله كبيرهم هذا فاسألوهم إن كانوا ينطقون فرجعوا إلى أنفسهم فقالوا إنكم أنتم الظالمون إبراهيم එහි පැමිණි විට ඕ ඉබ්‍රාහීම් නුඹද අපේ දෙවිවරුන්ට මේ දේ කළේයි ඔවුහු කීහ. නොයසේය, මෙය කළේ ඔවුන්ගේ මෙම ප්‍රධානියයි. එනිසා ඔවුන් කතා කරත් නම් නුඹලා ඔවුන්ගෙන් විමසනුයි. ඔහු ඉබ්‍රාහීම් කීය. එවිට ඔවුහු තමන් වෙතම හැරි සැබවින්ම අපරාධකරුවෝ නුඹලාමයයි කිවෝය. ثم نكسوا على رؤوسهم لقد علمت ما هؤلاء ينطقون قال أفتعبدون من دون الله ما لا ينفعكم شيئا ولا يضركم أُفٍّ لَكُمْ وَلِمَا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ أَفَلَا تَعْقِلُونَ පසුව ඔවුන් ලැජ්ජාවට පත් වී හිස් නමාගෙන මේවා එනම් පිළිරූ කතා නොකරන බව නුඹ දන්නේමයයි කීහ. එසේනම් අල්ලාහ හැර නුඹලාට කිසිම යහපතක් හෝ අයහපතක් සිදු නොකරන ද නුඹලා නම දින්නේදයි ඔහු ඉබ්‍රාහීම් පැවසුවේය. නුඹලාටත් අල්ලා හැර නුඹලා අදහන දෑටත් ශාපය වේවා. නුඹලා මේ පිළිබඳව සිතන්නේ නැතිදැයි ඔහු කීය. قالوا حرقوه وانصروا آلهتكم إن كنتم فاعلين قلنا يا نار كوني بردا وسلاما على إبراهيم وأرادوا به كيدا فجعلناهم الأخسرين ونجيناه ولوطا إلى الأرض التي باركنا فيها للعالمين ووهبنا له إسحاق ويعقوب نافلة وكلا جعلنا صالحين نبلا يامك رانهنا وهو پلو سادمن تود نبلا جي دیو ورونت اداو کرنوئي ඔහු කීහ. එවිට ඕ ගින්න නුඹ ඉබ්‍රාහීම්ට සිසිලද ආරක්ෂාවද වේවායි අපි ගින්නට කිවිමු. ඔවුහු ඔහුට කුමන්ත්‍රණයක් කිරීමට අදහස් කළහ. නමුත් අපි ඔවුන් පරාජිතයින් බවට පත් කළෙමු. තවද අපි ඔහු සහ ලූත් සුරක්ෂිතව මුළු ලෝකවාසීන්ටම අප ආශිර්වාද කළ භූමියට ගෙන ආවිමු. තවද අපි ඔහුට ඉස්හාක්ද අමතර දායාදයක් ලෙස යකූබ්ද දුනිමු. තවද ඔවුන් සියල්ල දැහැමියන් කළෙමු. وَجَعَلْنَاهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا وَأَوْحَيْنَا إِلَيْهِمْ فعل الخيرات وإقام الصلاة وإيتاء الزكاة وكانوا لنا عابدين ولوطا آتيناه حكما وعلما ونجيناه من القرية التي كانت تعمل الخبائث إنهم كانوا قوم سوء فاسقين وأدخلناه في رحمتنا إنه من الصالحين تود أبي أون أبغي أنا باردي මග පෙන්වන නායකයින් කළෙමු. තවද දැහැමි ක්‍රියාවන් කරන ලෙසත් සලාත් තහවුරු කරන ලෙසත් සකාත් ගෙවන ලෙසත් අපි ඔවුන්ට හෙළිදරව් කළෙමු. ඔවුහු අපට අවනත වන්නෝ වූහ. තවද අපි ලූත්ට විනිශ්චයද ඥානයද ලබා දුනිමු. තවද අවිනීතව ක්‍රියා කරමින් සිටි ජනා වාසයෙන් ඔහුද මුදවා ගතිමු. සැබවින්ම ඔවුහු අපරාධකාරී නපුරු ජන සමූහයක් වූහ. තවද අපගේ දයාලුභාවයෙහි අපි ඔහු එනම් ලූත්ව ඇතුළත් කළෙමු. සැබවින්ම ඔහු දැහැමින්ගෙන් කෙනෙකුය. وَنُوحًا إِذْ نَادَى مِن قَبْلُ فَاسْتَجَبْنَا لَهُ فَنَجَّيْنَاهُ وَأَهْلَهُ مِنَ الْكَرْبِ الْعَظِيمِ وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ سيحبت کرنو තවද නූහට අපි අනුග්‍රහය පිරිනැමුවෙමු. ඔහු පෙර අපට අඬ ගැසූ විට අපි ඔහුට සවන් දුනිමු. තවද ඔහු සහ ඔහුගේ දරු පවුල මහා විපතින් මුදවා ගතිමු. අපගේ ආයාත් එනම් වදන් බොරු යැයි කී ජනයාට එරෙහිව අපි ඔහුට උදව් කළෙමු. සැබවින්ම ඔහු ඉතා කුරීරු ජනයා වූහ. එනිසා ඔවුන් සියලු දෙනා අපි දියේහි කිල්වීමු. وداود وسليمان إذ يحكمان في الحرث إذ نفشت فيه غنم القوم وكنا لحكمهم شاهدين ففهمناها سليمان وكلا آتينا حكما وعلما وسخرنا مع داود الجبال يسبحن والطير وكنا فاعلين وعلمناه صنعة لبوس لكم لتحصنكم من بأسكم فهل أنتم شاكرون ولسليمان الريح عاصفة تجري بأمره إلى الأرض التي باركنا فيها وكنا بكل شيء عالمين ومن الشياطين من يغوصون له ويعملون عملا دون ذلك وكنا لهم حافظين تاود داود تد سليمان تد මෙම අනුග්‍රහය අපි පිරිනැමුවෙමු. ජනයාගේ එළුවන් රාත්‍රී කාලයේ අයාලේ ගොස් කුඹුරකට කඩා වැදීම සම්බන්ධ නඩුව ඔවුන් දෙදෙනා විනිශ්චය කළ අවස්ථාව සිහිපත් කරනු. ඔවුන්ගේ විනිශ්චය ගැන අපි සුපරීක්ෂාකාරී වීමු. ඒ අවස්ථාවේදී සුලෙයිමාන්ට ඒ ගැන නිවැරදි තීරණය අපි අවබෝධ කළෙමු. ඔවුන් දෙදෙනාට විනිශ්චයද ඥානයද අපි දුනිමු. දාවුද් සමග අල්ලාහ් සුවිශුද්ධ කරන්නට කඳුද පක්ෂීන්ද වසඟ කළෙමු. මේ සියල්ල අපිම කළෙමු. නුඹලාගේ සටන්හි නුඹලා ආරක්ෂා කරනු පිණිස අපි ඔහුට සන්නාහ සෑදීමට ඉගැන්වීමු. එනිසා නුඹලා ගුණගරුක වන්නේහුද? තවද සුලෙයිමාන්ට සැඩ සුළඟ වසඟ කළෙමු. අපි එහි ආශිර්වාද කළ භූමියට ඔහුගේ අනින් එය හමන්නේය. සියලු දෑ ගැන අපි දැන සිටියමු. ෂයිතානුන්ගෙන් ඔහුට කිමිදින අයද ඒ හැර වෙනත් වැඩ කරන අයද වසඟ කළෙමු. අපි ඔවුන්ට පරීක්ෂාකාරී ද වීමු. وأيوب إذ نادى ربه أني مسني الضر وأنت أرحم الراحمين فاستجبنا له فكشفنا ما به من ضر وآتيناه أهله ومثلهم معهم رحمة من عندنا وذكرى للعابدين وإسماعيل وإدريس وذا الكفل كل من الصابرين وأدخلناهم في رحمتنا إنهم من الصالحين තවද අයූබ් රෝගය මා වැළඳගෙන ඇත. ඔබ දයාලුවන්ගෙන් පරම දයාලුයයි ඔහුගේ රබ්ට අඬ ගැසූ බව සිහිපත් කරමු. එවිට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. ඔහු මත වූ ආපදාව පහ කළෙමු. තවද අපගේ සන්නිධානයෙන් දයාලුවක් ලෙසද නැමදුම් කරන්නන්ට මෙනෙහි කිරීමක් ලෙසද අපි ඔහුට ඔහුගේ දරු පවුලද ඔවුන් සමග වූ ඔවුන් වැනි වූවන්ද ඔහුට දුනිමු. තවද ඉස්මායිල්ද ඉදිරිස්ද සුල්කිෆිල්ද සිහිපත් කරනු. ඔවුන් සියල්ලන් ඉවසිලිවන්තයින් ගෙන්ය. තවද ඔවුන් අපි අපගේ දයාවට ලක් කළෙමු. සැබවින්ම ඔවුන් දෙහිමියන්ගෙන්ය. وَذَنُّونِ إِذْ ذَهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فنادى في الظلمات أن لا إله إلا أنت سبحانك إني كنت من الظالمين فاستجبنا له ونجيناه من الغم وكذلك ننجي المؤمنين. තවද සුන්නූන් පිළිබඳවත් සිහිපත් කරනු. ඔහු කෝපාවිෂ්ටව ගිය කලෙහි දඩුවමින් හසු කර ගැනීමට අපට ශක්තියක් නැතැයි ඔහු සිතුවේය. එහෙත් අල්ලාහ් ඔහු හසු කරගත් පසුව අඳුරේ සිට ඔහු ඔබ හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබ සුවිසුද්ධය. සැබවින්ම මම අපරාධ කරුවන්ගෙන් කෙනෙක් වීමි යැයි අඳගැසුවේය. එවිට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. තවද විපතින් ඔහු ගලවා ගතිමු. එලෙස විශ්වාසිකයින් අප මුදවන්නේ. وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ فاستجبنا له ووهبنا له يحيى وأصلحنا له زوجه إنهم كانوا يسارعون في الخيرات ويدعوننا رغبا ورهبا وكانوا لنا خاشعين. تود زكريا سيحبت کرنو ماغي پرمادی پتیانمی ما پرپوراک نتیو තනි නොකරනු මැනව. සැබවින්ම ඔබ උරුමකරුවන්ගෙන් ඉතා හොඳයයි ඔහු ඔහුගේ පරමාධිපතිට ආයාචනා කළ විට අපි ඔහුගේ ප්‍රාර්ථනාවට පිළිතුරු දුනිමු. තවද ඔහුට යහියා පිරිනැමුවෙමු. ඔහුගේ බිරිඳද ඔහු වෙනුවෙන් සරු යෝග්‍ය බවට පත් කළෙමු. සැබවින්ම ඔවුහු යහකමෙහිදී උපරිම මට්ටමින් උනන්දු වූහ. තවද අපට ආදරයෙන් සහ බියෙන් ප්‍රාර්ථනා කළහ. ඔවුහු අපට බියසුළුද වූහ. والتي أحصنت فرجها فنفخنا فيها من روحنا وجعلناها وابنها آية للعالمين إن هذه أمتكم أمة واحدة وأنا ربكم فاعبدون وتقطعوا أمرهم بينهم كل إلينا راجعون. تود تماغي كنيا بابي آرخشا كلاو ايتد أبي آشير وعد كلمو අපගේ ආත්මයෙන් ඇයට ආදමානය කොට ඇයද ඇයගේ පුත්‍රයාද ලෝවැස්සන්ට දුෂ්ඨාන්තයක් කළෙමු. සැබවින්ම නුඹලාගේ මෙම උම්මත් එනම් ජනසමාජය එකම ජනසමාජයකි. තවද මා නුඹලාගේ පරමාධිපතිය. එනිසා මා පමණක් නමදින්. නමුත් ඔවුහු තමන්ගේ අභිමතය පරිදි තම ඇදහීම තමන් අතර ආගම් කිහිපයකට කපා කැබලි කරති. සියලු දෙනාම අප වෙත ආපසු පැමිණෙන්නෝය. فَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ وَهُوَ مُؤْمِنٌ فَلَا كُفْرَانَ لِسَعْيِهِ وَإِنَّ إنا له كاتبون وحرام على قرية أهلكناها أنهم لا يرجعون حتى إذا فتحت يأجوج ومأجوج وهم من كل حدب ينسلون واقترب الوعد الحق فإذا هي شاخصة أبصار الذين كفروا يا ويلنا قد كنا في غفلة من هذا بل كنا ظالمين කවුරුන් හෝ ඔහු විශ්වාසිකයෙකු යහපත් ක්‍රියා කරන්නේ නම් ඔහුගේ උත්සාහය ප්‍රතික්ෂේප නොකෙරේ. සැබවින්ම අපි ඔහු වෙනුවෙන් ඒවා වාර්තා කරන්නෙමු. වරක් අප ඒ විනාශ කළ ජනාවාසයක අය යලි පැමිණීම සිදු නොවන්නකි. යජූජ් සහ මජූජ් මුදා හරිනු ලැබ ඔවුන් සෑම කන්දකින් උස් තැනකින්ම පිටවන තුරු තවද සැබෑ පොරොන්දුව ඉටු කිරීමේ කාලය එළඹෙන තුරු ප්‍රතික්ෂේප කළ අයගේ ඇස් එවිට උඩහිඳින්නේය. අහෝ අපට වූ විපතක මහත අපි මේ ගැන තැකීමකින් තොරව සිටියෙමු. නැත අපි වැරදි කරන්නන් ඌවෙමු යැයි ඔවුහු වැළපෙති. إنكم وما تعبدون من دون الله حصب جهنم أنتم لها واردون لو كان هؤلاء آلهة ما وردوها وكل فيها خالدون لهم فيها زفير وهم فيها لا يسمعون إن الذين سبقت لهم منا الحسنى أولئك عنها مبعدون لا يسمعون حسيسها وهم فيما اشتهت أنفسهم خالدون نيت وشين من نبلات الله هر نبلا أدهن دات نيري إندناي نبلا إهي أتلوان نهوية أون ديوي ورن أوانام أوه إهي نوپمينين نيه تاود أون سام كنكم සදහටම එහි වෙසිතී. එහිදී ඔවුහු කෙඳිරි ගාන්නහුය. නමුත් විලාපවල දෝංකාරය නිසා ඔවුහු වෙනත් කිසිවක් නොඅසන්නෝය. පෙරටුව අපෙන් යහදැයලක් අයනම් ඔවුහු එයින් ඈත් කරනු ලබන්නෝය. ඔවුනට එහිදී සියුම් හඬක් පවා නොඇසෙයි. තවද තමන් ආශා කරන දෑ මධ්‍යයෙහි أهد صدى بسنوية لا يحزنهم الفزع الأكبر وتتلقاهم الملائكة هذا يومكم الذي كنتم توعدون يوم نطوي السماء كطي السجل للكتب كما بدأنا أول خلق نعيده وعدا علينا إنا كنا فاعلين قيام الدنيا إمهات بيتية ඔවුන් දුකටපත් නොකරන්නේය. නුඹලාට ප්‍රතිඥත නුඹලාගේ දිනය මෙයයි කියමින් මලක් වරුන් ඔවුන් පිළිගනිති. පොත්වල කොළ අකුලුවන්නාසේ අප අහස් අකුලුවන දිනේ අපි පළමුවෙන් නිර්මාණය කළාක් මෙන් එය පුනර්නිර්මාණය කරන්නෙමු. මෙය අපගේ පොරොන්දුවකි. සැබවින්ම අපි එය ඉටු කරන්නෙමු. ولقد كتبنا في الزبور من بعد الذكر أن الأرض يرثها أن إِنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ إِنَّ فِي هَذَا لَبَلَاغًا لِقَوْمٍ عَابِدِينَ وَمَا أَرْسَلْنَاكَ إِلَّا رَحْمَةً لِلْعَالَمِينَ أَبَغِي دَهَمِ جَتَّنْ سَبَوِنْمَ පොළව උරුම කර ගනිති සබූර් දහමෙහි අනුශාසනාවෙන් පසු නියත වශයෙන් අපි ලීවෙමු. අල්ලා අදහන ජනයාට සැබවින්ම මෙම කුර්ආනයේහි ප්‍රකාශයක් තිබේ. නබි මුහම්මද් ලෝවැසියනට දයාලුවක්සේ මිස අපි නුඹ පහල නොකළෙමු. قُلْ إِنَّمَا يُوحَى إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ فَإِنْ تَوَلَّوْا فَقُلْ آذَنْتُكُمْ عَلَىٰ سَوَاءٍ وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَمْ بَعِيدٌ مَا تُوعَدُونَ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ مِنَ الْقَوْلِ وَيَعْلَمُ مَا تَكْتُمُونَ وَإِنْ أَدْرِي لَعَلَّهُ فِتْنَةٌ لَكُمْ وَمَتَاعٌ إِلَى حِينٍ قَالَ رَبِّ احْكُمْ بالحق وربنا الرحمن المستعان على ما تصفون මට වහි පහල කරනු ලබන්නේ සැබවින්ම නුඹලාගේ දෙවියා වූ එකම දෙවියාය. එනිසා නුඹලා ඔහුට අවනත වන්නේ දැයි නබි මුහම්මද් විමසව්. මෙසේ කියද්දී ඔවුන් පිටුපා යන්නේ නම් මා නුඹලාට විවෘතව අනතුරු අඟවා ඇත. නුඹලාට තර්ජනය කරනු ලැබූ දෑ ළඟදැයි නැතහොත් දුරදැයි මම නොදනිමි. නබි මුහම්මද් පවසව්. නුඹලා හඬ නගා කියන දෑ සැබවින්ම ඔහු දනි. තවද නුඹලා රහසින් කියන දෑද ඔහු දනි. එය එනම් ප්‍රමාදය නුඹලාට පරීක්ෂාවක් හා ටික කාලයකට සැප විඳීමට අවකාශයක් දැයි මම නොදනිමි. මාගේ පරමාධිපති ආනනි, සත්‍ය තුලින් විනිශ්චය කරන මැනව ජනෙිනි, නුඹලා ගෝතා කියන දෑට එරෙහිව අපට පිහිටවන්නා අල් රහ්මාන් අපරිමිත දයාන්විත වූ අපගේ පරමාධිපතියයි ඔහු එනම් නබිවරයා පවසා සිටියේය.